ජාත්‍යන්තර පරීක්ෂණය දේශීය පරීක්ෂණයකට තත්වයකට ගේන්න පුළුවන් නායකයෝ දෙන්නෙක් මේ රටට ලැබීම ලොකු වාසනාවක්. එහෙම නොවුනනම් දංගෙඩියට යනවා කියලා කෑ ගැහපු අයට නම් වලට තියෙන්න තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ, සමාල්ලාට සරත්වංශක මහත්තයාගේ, කරන්නාකොට මහත්තයාගේ වගේ නම් ටික. අද මහින්ද මහත්තයාලව ගෝඨාභය රාජපක්ෂලව බේරගෙන තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි කියන එක අමතක කරන්න. අද ජාත්‍යන්තරේ අපි මිතුරන් බවට පත් වෙනවා. ඉස්සර අපිට කියනවා මොනවද කරන්න කියලා ජාත්‍යන්තරේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එක්කව වෙලා කියනවා මෙන්න අපි කරන්න යන දේ. ඒකට එකග වෙන ඒක අහන ජාත්‍යන්තරයක් බවට පත් වෙලා තියෙනවා ජාත්‍යන්තරේ.